ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සැබෑවත් වාසනාවන්ත පින්තුනි මේ සත්පුරුෂ හැමදෙනාම එක රාශිය වෙලා අද දින ඊටම වඩිනා අනුස්මරණීය පින්කමක් සිදු කරලා අවසන් වෙච්ච මොහොත. ඉතින් ඔබ සිදු කළා වූ පින්කමෙහි වටිනාකම වැඩි කරගන්න අවස්ථාවයි මේ අවස්ථාව. ඉතින් මේ වගේ පින්කමක වටිනාකම වැඩි වෙන්න කාරණා කිහිපයක් එකට එකතු වෙන්න ඕන. එකක් තමයි තමන් උපරිම ලෙස තමන්ගේ ශ්‍රද්ධාව පිහිටුවා ගන්නට ඕන. ඒ වගේම මේ පින්කමට වැඩිපුර පිරිසක් සම්බන්ධ කරගෙන වැඩිපුර පිරිසකට පින් අනුමෝදන් වෙන්නට අවස්ථාව ලබා දෙන්නට ඕන. ඔබේ ජීවත් වෙන ඥාතීන් විතරක් නෙවෙයි අපරිමේ මිය ගියා වූ ඥාතීන්ටත් අප ආරාධනා කරලා ඒ අය සමගත් අපි මේ පින බෙදා හදා ගන්නට ඕන. ඒ වගේම විශේෂයෙන් අප මේ පින්කම් කරද්දී අපේ දරුවන් මේ පින්කමට සහභාගී කරවන්නට ඕන. ඉතින් මේ වැඩිහිටියන්ගේ පුඩා දෝ පුතුන් මේ දානෙට සම්බන්ධ කළා එක ඉතාම වටිනවා. ඉතින් මේකත් ඇත්තටම අධ්‍යාපනයක්. මේකත් අධ්‍යාපන අංගයක්. ඉතින් අපේ සංස්කෘතිය දරුවන්ට දායාද කළ දෙන මේකත් ක්ලාස් රූම් එකක් වගේ. ඉතින් මෙතනින් අපි ප්‍රයෝජන ගන්නට ඕන. ඉතින් ඒ සදහවත් අම්මල තාත්තගේ දරුවන්ට මඟ පෙන්වීම කළා. ඒකත් ඉතාම වටිනා දෙයක්. අනිත් දේ තමයි මේ පින්කම තුළින් අප සදහම් පින්කම කරන වගේම ස්වාමීන් වහන්සේලාට දානයක් පූජා කිරීමෙන් අප ලබන ප්‍රධානතම දේ තමයි සද්ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව ලැබීම. අනේ සදහම් පණිවිඩයක් ලැබගෙන මෙතනින් අප ගියොතින් තමයි වඩාත්ම මේ පින්කම සඵල වුණා වෙන්නේ. ඉතින් මේ සඳහන් කරපු කාරණා ටික මතකද? අප සිදු කරන පින්කමක වටිනාකම වැඩි කරගන්න ක්‍රමෙ මේ කිව්වේ. එකක් තමන් උපරිම ලෙස තමන්ගේ ශ්‍රද්ධාව තියාගන්නට ඕන. ඒ වගේම වැඩි පිරිසකට පින අනුමෝදන් වන්නට අවස්ථාව ලබා දෙන්නට ඕන. ඊළඟ කාරණය මේ සදහම් පණිවිඩය රැගෙන යන්නට ඕන. ඒ වගේම දත්වා අත්ත මනෝභෝතය කියලා සඳහන් කරනවා. පින්කමක් කරන්න කලින් අපි හුඟක් මහන්සි වෙනවා, සෝදානම් වෙනවා. පින්කම් කරන අවස්ථාවේදී ශ්‍රද්ධාවෙන් පින්කම් කරනවා. ඒ වගේම පින්කම් කළ ඉවරනාට පස්සේ ඒ පින්කම ගැන හිත හිතා සතුටු වෙන්නට ඕන. ඒක දානයක් විතරක් නෙවෙයි, ඒක ඡාගානසති බහනක් වෙනවා. එතකොට මේ නැතුනේ මෙවැනි පින්කම් අපට සිදු කරන් ලැබෙන්නේ සම්බුද්ධ ශාසනයක් ලැබී තහස්තාවක. ලෝකේ ඉතාම දීර්ඝ කාලයකට වරක් තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ශාසනයේ තියෙන කාලෙක සුගතියට අපට ඉපදෙන්නට අවස්ථාව ලැබෙන්නේ. අන්නේ ලැබෙච්ච අවස්ථාවෙන් ගන්න අනගිතම ප්‍රතිඵලය තමයි බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් ඇසුරු කරගෙන දාන ආදී පින් දහම් සිදු කිරීම, සීලාදී ප්‍රතිපත්ති සම්පූර්ණ කර ගැනීම. ඔබ මේ දානය පූජා කළේ මේ වැඩ සිටින ස්වාමීන් වහන්සේට වගේම එදා අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගෙන් ආරම්භ වෙලා සැරියුත්, මොගලන්, මහා කාශ්‍යප ආදී මහරහතන් වහන්සේලාගෙන් සෝභමාන වෙච්ච වසර 2500ක් තිස්සේ මේ ගෞතම සම්බුද්ධ ශාසනයට සිය ජීවිත කුසුම පුදකල ඒ ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් වසර 2500ක් මේ සදාම් පණිවිඩයේ පරපුරෙන් පරපුරට රැගෙනවිලා වර්තමානයේ නබට මේ ධර්මයේ දායාද කරපු ඒ උතුම් ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් ය ඔබ මහත්යෙන් හරියම්බ කරපු මේ දානය පූජා කළේ කියන හැඟීම ඇති කරගන්න. ඒත් එක්ක ඔබේ හදවතේ ලොකු ප්‍රසාදයක් සතුටක් ඇති වෙන්නට ඕන. අන්න ඒ ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් ඉමන් බික්ඛම් බික්ඛු සංඝස්ස දේම කියලා දානය පූජා කරනකොට ඒ ස්වාමීන් වහන්සේලා විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේත් එහි ප්‍රතිග්‍රහකයන් වහන්සේ කෙනෙක් බවට පත් වෙනවා. අනේ නිසා බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට ඔබේ මේ ගතවන ජීවිතයේ කාලයෙන් ඔබ උපරිම ප්‍රතිඵලයක් නෙලාගත් අවස්ථාවක් කියලා සතුටටපත් වෙන. අනිත් කාරණේ තමයි පින්තුනි අප පින්කම කරද්දී මේ වගේ වැඩිපුර පිරිසක් අපේ පින්කමට සහභාගී කරවන්නට ඕන. විශේෂයෙන්ම අපේ දරුවන් අපේ මේ පින්කම වලට සහභාගී කරවන්නට ඕන පුළුවන් මට්ටමින්. දරුවන්ට ආදරේ නම් දරුවන්ට අපි සැබවින් ආදරේ නම් විශේෂයෙන් කුඩා කාලේ පටන්ම දරුවන්ගේ දෑත දරුවන්ගේ සිත මේ සඳහා අපි යොමු කරන්නට ඕන. ඒ වගේම පින්තුනි පුණ්‍ය අනුමෝදනා කරන අවස්ථාව දැන් ඔබ මේ පින්කමට සෝදානම් වෙලා ඇඳුම් පැනඳුම් සෝදානම් කරගෙන බොහොම දුර බැහැර ඉඳලාම පින්කමටනේ මෙතන සමාජ 25 30 පිරිසක් ඉන්නවා. පින්නතුනේ ඇතැම් විට මීට වඩා වැඩි පිරිසක් දවස් ගාණක් තිස්සේ මේ පින්කමට එන්න බලාගෙන සෝදානම් වෙන්න ඉන්න ඇති. ඒ කවුද? ඒ තමයි අපේ මියගිය ඥාතීන් සමහර පින් අනුමෝදන් දෙවියන් බොහෝ දෙනෙක් මේ වගේ පින්කමක් තියෙන බව කලින්ම සාකච්ඡා කරලා එයගේ තියාරුවන්ට කියලා මේ අවට වායු ගෝලිය පුරාම දෙමිට ඉදම් මේ ඥාති නම් හොතෝ කියලා මේ පැන් වඩන අවස්ථාව වෙනකම් බලාගෙන ඉන්නේ. අපිට ඒ ගැන බලන්න පුළුවන් නුවණක් නුවණසක් තියෙනවා නම් අපිට තේරුම් ගන්න පුළුවන් වෙනතුනි. මේක ඉතාම පැහැදිලි කාරණයක්. මේ පින්කම් වල වටිනාකම මිනිස්යන්ව අපිට වඩා පින්නතුනි සමහර අමනුෂ්‍යයන් දන්නවා. ඒ නිසා පින්කම සිදුවෙන ස්ථානයක් බලාගෙන ඉන්නවා ඥාතීන් එහෙම පින් අනුමෝදන් කරයි කියලා. සමහර විට ඥාතීන් නොවන අයත් මේ පින්කම අවස්ථාව දැකලා පින් අනුමෝදන් වෙනවා. ඒ අය පින් අනුමෝදන් වෙලා ගිහිල්ලා තමන් එක එකටින් අනිත් ගහල මිත්‍රාදීන්ට කියනවා එයා ලස්සන ඇඳුම් ඇඳගෙන ලස්සන සැප සම්පත් ලැබලා අනිත් පැත්තේ පේන ඉන්නකොට එයා අහනවා මොකද මේ වෙනසට හේතුව කියලා. ඇතැමිට ඒ ඇත්ත එක දැනගෙන පින්කම කරාට පස්සේ ඒ පින්කම කරපු තැනට ඇවිල්ලා පින් අනුමෝදන් වෙනවා කියලා සඳහන් කරනවා. ඒ තරම් පින්තුනි ආනිසංසදායි පින්කම අප මේ සිදු කරන්නේ. ඒ නිසා දානමය පින්කමෙන් විතරක් නෙවෙයි පින්තුනි අප සීලයක් සමාදන් වුණා. සීල සමාදන් වෙන අවස්ථාවේදී ඒ සීල ආනිසංස මියගේ ඥාති අනුමෝදන් කරවන්න ඕන. අප මෛත්‍රී භාවනා කළා. භාවනා කළා අපිට පින් අනුමෝදන් කරන්න බලව. මනුස්සානම් පියෝ හොති අමනුස්සානම් පියෝ හොති කියන්නේ ඒකයි. එනිසා දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාම සිදු කළ පින්තුනේ අපේ මියගේ ඥාතින පින් අනුමෝදන් කරන්නට ඕන. කල්ප ගණන් අපි අතීත ඥාති අමල තාත්තලා අප පින්කම් කරනකම් බලාගෙන ඉන්නවා. එදා බිම්බිසාර රජතුමා රජගහ නුවර වේරුවනාරාමයේ පූජා කරපු අවස්ථාවේදී ඒ පින් අනුමෝදන් වෙන්නේ රජතුමාගේ අතීත කල්පයක ඥාතින් බලාගෙන හිටියා කියලා සඳහන් කරනවා. ඒ තරම් බලවත් කුසලයක් සිද්ධ වෙද්දී ඒ මහානීය පුණ්‍ය කර්මය අනුමෝදන් වෙනට. ඉතින් පින්වත්නි අපනම මේ ගිය බොහෝ දෙනා ඇති. ඒ අය හොඳට මේ විණ අවස්ථාවකදී සිහිපත් කරගන්න. එයාට පුණ්‍ය අනුමෝදනක් කරන්න මේ වගේ වෙලාවකදී. මේක සරල දෙයක් නෙවෙයි පින්වත්නි. එයාට ඔබට විශේෂයෙන් කෙනෙක් මතක් වෙනවා නම් මේ පින්කම කරන වෙලාවේදී ඔබේ වචනෙන් හරි හිමින් හරි කියන්න. නමත් කියලම පින් අනුමෝදන් කරන්න. ඒ තරම් වටිනවා. ඒ නිසා මේක විශේෂ දෙයක් වෙනතුනේ මියගිය අනිත්‍ය වෙනුවෙන් සසර ඉන්න පොතන හරි පින් අනුමෝදන් වන්නට බලාපොරොත්තු වෙන තැනක ඉන්නවා නම් ඒ හැම දිනාටම මේ පින දැකලා සුවපත් වෙන්න කියලා අපි ආශිර්වාද කරන්නට ඕන පුණ්‍ය අනුමෝදන් කරන්න ඕන. ඉතින් ඒකත් මේ වෙලේ පින්කමකදී සිද්ධ වෙනට ඕන කාරණේ. ඒ වගේම වෙනතුනේ මෙවැනි පින්කමක් තුළින් අප ශ්‍රවණය කරන ධර්ම අරුණු මෙනෙහි කරලා ඒ ධර්ම කරුණවලිනුත් අපේ ජීවිතයක් ආලෝකයක් අපයා ගන්නට ඕන. ඉතින් සම්පූර්ණ බුදු දහම කියලා කියන්නේ පින්නතුනේ සිත පිරිසුදු කරන මාර්ගය. සිත පිරිසුදු වෙච්ච පමණටයි අපේ හිතේ තියෙන දුක් සංතාප දුර වෙලා සිතේ මානසික සුවේ දෙන වෙන්නේ. හිතේ ඇතිවන ලෝභය, ද්වේෂය, මෝහය කියන මේ අකුසල විතරක දුරු කරන මාර්ගයයි බුදුහාඳුර දේශනා කළේ. අන්නේ මාවතේදී විවිධ ක්‍රම දේශනා කළ තියෙනවා. දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්ඛ්‍යා දේශනා කළා තියෙනවා. සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ශික්ෂාව දේශනා කළා තියෙනවා. මේ හැම දෙයකම ප්‍රධානම අනුශාසනය තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. මයින්ඩ්ෆුල්නස් එක කියලා කියන්නේ. අනේ සතිපට්ඨානයේ දෙපැත්තේ තියෙන අංග දෙක තමයි එක පැත්තකින් සීලය අනිත් පැත්තෙන් මෛත්‍රිය කියන කාරණා දෙක. කෙටියෙන් කියනවා නම් අරණිමෙත සූත්‍රය. එහෙනම් අපිට පුහුණු කරන්න තියෙන පින්නතුනේ එක පැත්තකින් කරණිමෙත සූත්‍රය අනිත් පැත්තෙන් මහා සතිපට්ඨාන සූත්‍රය. ජම්බුලටම ගියෝතින් ආනාපාන සති. මෙච්චරයි පුහුණු කරන්නේ. ඒ නිසා අපේ සම්පූර්ණ ආධ්‍යාත්මික ගමන් මගේ සාර්ථකත්වය කියලා කියන්නේ ආනාපාන සතිය කරන්නට අපට කොච්චර උනන්දුවක් තියනවද කොයිතරම් ඒකට කැප වෙනවද කියන කාරණේ. අන්න එදෙන්ට අවශ්‍ය ධර්මඥානෙ, සත්පුරුෂ ශාස්ත්‍රයේ විවේකයේ නිරෝගී සම්පත්තිය පහසුකම් ටික අන්නේ ටික ලබා ගන්න තමයි පිටුතුනේ මෙන්න මේ පින්කම් සිදු කරන්නේ දන් දෙන්නේ අම්මට තාත්තට සලකන්නේ අසල්වැසියන්ට උදව්වකාර කරන්නේ ස්වාමීන් වහන්සේට උපස්ථාන කරන්නේ තමන්ගේ රැකියාව නිවැරදිව දැහැමිව කරන්නේ මේ ඔක්කොම කරන්නේ අන්න අවසාන තැනට එන්න මග හතර විවර කරගන්න වටා පිටාව සකස් කරගන්න. අතීත පේනතුනි අවශ්‍ය කරන ධර්මඥානය සහ නිරෝගී භාවය ඇතුළු විවේකය ලැබෙන්නේ මේ පින්කම් ටිකත් එක්ක. මේ පින්කම් ටික මගේ හැරියොත්, යුතුයකම් ටික මගේ හැරියොත්, තමන් කරන රැකියාව දැහැමිව නොකරනවා නම් අර ආධ්‍යාත්මික ඉලක්කය සපුරා ගන්න අපිට පුළුවන් කමක් නැහැ. අන්නේ ආධ්‍යාත්මික ඉලක්කය සපුරා ගන්න පුළුවන්කම තියෙන්නේ මෙන්න මේ සත්පුරුෂ කණ්ඩික මත අපි ඉන්නට ඕන. අන්නේ සත්පුරුෂ කණ්ඩික තමයි මංගල සූත්‍රයේ විස්තර වෙන්නේ. මංගල සූත්‍රයේ තියෙන කරුණු 38 ලියලා තියාගන්න තියෙන ස්ථානෙදී. පුරවන දවසට මාක එකක් දාගන්න එක දවසකට කීයක් වෙන සිද්ධ වෙනවද කියලා තමයි යතියි. ඉතින් එක පැත්තකින් මංගල සූත්‍රය අනිත් පැත්තෙන් කරණීමේ සූත්‍රය අනිත් පැත්තෙන් මහා සතිපට්ඨාන සූත්‍රය පුහුණු කරමින් අප සියල්ලක්ම ફોකස් කරන්නේ පොතෙන්ටද සෝ සතෝ ආස සති සතෝ පස සති කියන එකෙන් පටන් අරන් අනිච්ඡානුපස්සී විහෙරති අසසි සාමීති සික්කදී අනිච්ඡානුපස්සී විහෙරති පස්සසි සාමීති සික්කදී අපේ සැබෑ මිතුරන් වෙනතුනි ආනාපාන සති භාවනා අපිට කොච්චර ඥාති මිත්‍රාදීන් හිටියත් ඒ ටිකෙන් ටික අපෙන් අයින් වෙලා යනවා. අප සම්පයර්ණ කරන සම්පත්තිකෙන් ටික අපෙන් ඈත් වෙනවා, වියපත් වෙනවා, දිනපත් වෙනවා. අපේ රූප සම්පත්තිය ටිකෙන් ටික දුර වෙලා යනවා. අපේ තියෙන නිරෝගී සම්පත්තිය ටිකෙන් ටික අඩු වෙලා යනවා. අන්තිම මොහොතේ අපි පරිහරණය කරන බඩු බාහිර ටිකවත් අපිට පරිහරණය කරන්න බැරි වෙනවා. වැඩි දියත් අපේ හෑන්ඩ්ෆෝන් එක අපේ කන ළඟට උස්ස ගන්නවත් බැරි වෙනවා පින්නද. ඒ මට්ටමට අපි දුර්වල වුණත් අපත් සමග එක දෙයක් ඉන්නවා. ඒ මොකද්ද? ඒ තමයි ආස්වාස ප්‍රසවාසය කියන කාරණය. ඒ නිසා අපට අපේ අම්මගේ මුලින්ම ලැබිච්ච දායාදය. අපි මව්කුසේ ඉන්න කාලේ අප වෙනුවෙන් අපේ අම්ම හුස්ම ගත්තා. අපේ අම්ම ගත්ත හුස්ම ටිකෙන් තමයි අපි මව්කුසේ දිහිටි. ඒ මව්කුසෙන් අපි බිහුණාට පස්සේ අපි මුලින්ම හුස්ම ගන්නවා දැක අම්ම සතුටු වුණා. අන්නේ අපට අම්මගෙන් ලැබිච්ච දායාදයට අපේ උපරිම වටිනාකම ලබා දෙන්නට ඕන ඒ දේ අපි කරනවා නම් තමයි සැබවින්ම අපේ අම්මට කළ ගුණ සැලකුවා වෙන්නේ. අපේ අම්ම බලහොරොත්තුනේ අපි සතුටෙන් ඉන්නවා දකින්න. අන්නේ සතුටෙන් ඉඳීම සඳහා තියෙන සුවිශේෂීම ධර්ම උපදේශය තමයි පින්නතුනේ ආනාපාන සතිය කියලා කියන්නේ. ඒ නිසා අප සැබවින්ම අපට ආදරේ නම් අපි හිත මිතුරු වෙනා හිතට සැබවින්ම ආදරය කරනවා නම් අපි ආනාපාන සතිය සඳහා වැඩි අවධානයක් වැඩි කාලයක් අපි යොමු කරන්න ඕන. අන්නේත් එක මිනකොට පිනතුන අපේ සතිපට්ඨානේ වැඩෙනවා. විශේෂයෙන්ම අපේ මනසේ තියෙන කුමක්ද කියලා සිතුවිල්ල ගැන අවධානයක් ඇති වෙනවා. විශේෂයෙන් චිත්තානුපස්සනාව දින වෙනවා. සරාගම්මා චිත්තං සරාගං චිත්තාදි පජානාති. වීතරාගම්මා චිත්තං වීතරාගං චිත්තාදි පජානාති. හිතේ රාගී සිතුවිල්ලක් එනවා නම් තමන් හොඳට අවබෝධ කරගන්නවා මේ මොහොතේ තමන් හිතේ යමක් ගැන දැඩි ආසාවක් රාගයක් තියෙනවා කියලා. එවැනි සිතුවිල්ලක් නැති අවස්ථාවේදී වීතරාගම් චිත්තං වීතරාගම් චිත්තං පජානාති කියලා දකිනවා. සදෝසං වා චිත්තං සදෝස චිත්තං පජානාති. තමන්ගේ හිතේ කෙනෙක් ගැන අමනාපයක් ද්වේෂයක් තියෙනවා නම් හොඳට තමන්ගේ හිත දකිනවා තමන් හිතේ මේ වෙලාවේ වගේ සිතුවිල්ලක් තියෙයි කියලා. විත දෝසන වාචිත්තං විත දෝසං චිත්තං පජානාති. හිතෙහි මෛත්‍රිය තියෙන අවස්ථාවේ දන්නවා දැන් මං හැම කෙරහා කෙරෙහිම මෛත්‍රී සාගතය වාසය කරන්න කියලා. මෙන්න මේත් එක දිනු වෙන පින්නතින අපේ හිතේ සෝබන චෛතසික. මේවට කියන්නේ බියුටිෆුල් මෙන්ටල් ෆෝමේෂන්. අපේ සිත මනසාකේ පසන්නේන භාසති වා කරෝති වා කියලා කියන්නේ හිත පිරිසිදු යමක් කරනවා නම් යමක් කියනවා නම් අන්නේ අවස්ථාවේදී සද්ධා සති හිරි ඔත්තප්ප අලෝභ අදෝසාදී මෙන්න මේ ලස්සන සිතුවිලි සෝබන චෛතසික වලින් අපේ හිත පිරෙනවා. අන්නේ හිතේ ඇතිවන සෝබන චෛතසික ලස්සන සිතුවිලි අපේ ජීවිතය ලස්සන කරනවා. අනේ සිතුවිලි අපි අඳින ඇඳුමට වඩා අපේ ජීවිතය ලස්සන කරනවා. අනේ යහපත් සිතුවිලි අපේ ලස්සන වාහනයට වඩා අපිව ලස්සන කරනවා. අනේ ලස්සන සිතුවිලි අපේ ලස්සන ගෙදරට වඩා අපේ ලස්සන ඥාතීන්ට හිතවතුන්ට වඩා අපව ලස්සන කරනවා. අනේ ලස්සන කිරීමේ ඉහළම අංගය තමයි සමෝහං වාචිත්තං සමෝහං චිත්තං විපජානාති. වීතමෝහං වාචිත්තං වීතමෝහං චිත්තං විපජානාති. ධර්මයේ ඉහළම ප්‍රතිලාභ ලබනස්ථාව. මේ අවස්ථාවේ ඉන්නේ තමන්ගේ සිත මොහසහිතවද? නැත්නම් බාහිර රූපයක් තුළ හිත බැසගෙනද? නැත්නම් වැඩි දෙයක් තම අභ්‍යන්තර හිත නිත්‍ය කියන අංකල්පෙන් ඉන්නේ කියලා බලනවා. මේ අවස්ථාවේ දකින රූප, ඇහෙන ශබ්ද, ගඳ සුවඳ, රස ආදී මේ බාහිර සාධක බාහිර මේ මොහොතේ ඒ විදිහටම තියෙනවා කියලා හිතුවොත් ඒ තුල ඉඳගෙන අපි පිනක් කළත් ඒ තුලින් අපි පුණ්‍යාභි සංඛාරයක් කළත් ආනන්‍යාභි සංඛාරයක් කළත් ඒ වෙලාවට අපි ඉන්නේ කොහොමද? අවිද්‍යා පත්‍ය සංඛාරයක් වෙන මට්ටමේ. ඒ කියන්නේ සමෝහං වාචිත්තං සමෝහං චිත්තං විපජානාති. තමන් හොඳට තමන්ගේ හිත ගැන දන්නවා. මේ වෙලාවේ මේ සංසාර චක්‍රය තුලයි ඉන්නේ. අවිද්‍යා ආදක මේ සංසාර චක්‍රයේට අපහු වෙලා ඉන්නේ කියලා දන්නවා. ඒ වගේ මේ මොහොතේ අපි දැක්වතින් මේ දකින අහන රූප මේට සල්ප මොහොතකට කලින් නිරුද්ධ වෙච්ච රූප ශබ්ද ආදී මම මේ වෙලාවේ මගේ මනෝවිඤ්ඤාණයෙන් තේරුම් ගන්න අවස්ථාව ඒ තේරුම් ගන්න අවස්ථාවේ ඒ මනෝවිඤ්ඤාණයත් දිගට පවතින දෙයක් නෙවෙයි මේ වෙලාවේ හටගෙන මෙතනම නිරුද්ධ වෙනවා කියලා දැක්වතින් අපේ ජීවිතයේ අවිඥායත් වේවා අශේෂ විරාග නිරෝධහ සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධහ විඥාන නිරෝධෝ ආදී වශයෙන් කියන මේ සංසාර චක්‍රයෙන් සසර අනන්ත වූ දුක නිදහස් වෙන මේ චක්‍රයෙන් අපව නිදහස් වෙනවා. වීත මොහන් වාචිත්තං වීත මොහන් චිත්තං විපජානති කියන මේක. චිත්තානුපස්සනාවේහි සතිපට්ඨානෙහි ආනාපානසතියෙහි නැත්තම් මේ සදහම් මගෙහි අග්‍රතම ප්‍රතිඵලය අප භුක්ති විඳින අවස්ථාවක් වෙනතදී මෙන්න මෙතෙන්ට දිනකට අප කාලය යොමු කරන ප්‍රමාණය තමයි අප සම්බුද්ධ ශාසනයකින් ලබන අනගිතම ප්‍රතිඵලය වෙන්නේ. ඉතින් මෙන්න මේ ස්වර්ණමය මොහොත දිනු කරගන්න තමයි අප මේ සම්බුද්ධ සමයක් ලැබුවේ, බුද්ධෝත්පාද කාලයක් ලැබුවේ. අපේ යහපත් අමල තාත්තල ලැබිලා සැදෙනවත් අමල තාත්තලගේ දරුවන් වෙලා මෙලොව ඉපදිනා. ධර්මයේ අහන්නට ධර්මයේ පිළිපදිනට සාමකාමී සුදුසු වටපිටාවක ජීවත් වෙනට පතිරූප දේශවාසයක් ලැබුවේ මේ ආධ්‍යාත්මික ගමන් මඟ සඵල කරගන්නට. ඉතින් ඔබ හැම දිනෙකම මේ ධම්මගේ අනාය සත්පුරුසය මේ වගේ තීක්ෂණ ඔබ සසරේදී එකට කරලා ඇති. ඒ නිසා තමයි ඔබ මේ මිතුරන් විදියට, ඥාතීන් විදියට, විශ්වාස හා පරමාඥාතී කියපු විදියට මේ ඉන්න හැම දිනෙකම ඥාතින් වගේ විශ්වසනීය අය. සැබෑම ඥාතින් වෙන්නේ විශ්වසනීය අය. යම් කිසි කෙනෙක් දන් දෙනවා නම්, යම් කිසි කෙනෙක් සිල්වත් වෙනවා නම්, යම් කිසි කෙනෙක් සතිපට්ඨානය භාවිත කරනවා නම්, මෙත් වඩනවා නම්, ඇත්තේ මේ අය තමයි අපේ ඥාතින් කියලා කියන්නේ. ඒ නිසා ඔබ හැම දිනෙකම එකම පවුලක දූ දරුවන් අමල තාත්තල වගේ එකතු වෙලා මේ ලස්සන පින්කම සිදු කළා කියලා හුඟක් සතුටටපත් වෙන්න. බොහෝ ස්වාමීන් වහන්සේලා වැඩමවාගෙන පින්කම ඉතාම ලස්සනට සිදු කළා. බුදුරජාණන් වහන්සේ පහරදු සූත්‍රය දේශනා කළා. එදා දමදිව සිව් දෙසින් ගංගා මුහුදට ගලා වදිනවා. ගංගා, යමුනා, අතිරවතී, සරබෝ කියන ඒ මහා ගංගා සිව් දෙසින් මුහුදට ගලා බැහැලා එකම මුහුදු දිවට පත්වන්නාසේ ලොව නන් දෙසින් මේ ශාසනයට ඇතුළත් වෙන විවිධ නම් ගොත් තියෙන අය මේ සම්බුද්ධ ශාසනය නැමැති එකම සයුරට වැඩිලා එකම බුද්ධ පුත්‍රයන් වහන්සේලා බවට පත් වෙනවා කියලා. අන්න ඒ වගේ තමයි මේ ස්වාමින් වහන්සේලා ලෝකේ නන්දසිං පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේලා. ඉතින් මෙතන ශ්‍රී ලංකා ස්වාමීන් වහන්සේලා විතරක් නෙවෙයි. අපේ බංගලාදේශ ස්වාමීන් වහන්සේලා ඉන්නවා, ඉන්දියානු ස්වාමීන් වහන්සේලා ඉන්නවා, නේපාල ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඉතින් මේ හැමදෙනා වහන්සේම කැටුව මේ පින්කම කරන් ලැබීම ඔබේ ජීවිතේ වඩාත් භාග්‍යයකට සලකන්නට, එනිසා සියලුම ස්වාමීන් වහන්සේලාටත් අපේක වගේ ආශිර්වාද කරනවා, පින් දෙනවා. මේ උතුම් පින්කම සඵල කරගන්නට අපට උපකාරවත් වීම පිළිබඳව එනිසා ඔබ හැම දිනෙකම බොහොමත්ම සතුටටපත් වන්න, අද දින කවුරුත් එකට මේ සිදු කරන්න බලාපොරොත්තු වන දාන මේ පින්කම බලාපොරොත්තු වට වඩා හොඳින් ඉතාම ලස්සනට අලංකාරවත්ව ඔබට, ඔබ නමින් මීගේ ඥාතීන්ටත්, පින් අනුමෝදන් වන්නට සිටින සියලුම සත්‍යයන්ටත් සතුටු විය හැකි, අනුමෝදනා විය හැකි උතුම් පින්කමක් සිදු කරගන්න ලැබුණා කියලා බොහොමත්ම සතුටටපත් වන්න. මේ රැස් කරගත් සියලු පින්කම් අපට මෙන් මියගිය සියලු ඥාතීහු මේ පින දැක සුවපත් වෙත්වා. මේ පින සුවපත්ය යම්තාක් ඥාති මිත්‍රාදීන් විශ්වයේ පුතන බොහෝ වෙත්නම් අවිජේ පටන් බාහිරය දක්වා ඒ සියලු දෙනා මේ පින ඔවුන් විසින් සිදු කරන ලද පින්කමක්සේ සතුටු සිතින් අනුමෝදන් වෙත්වා, සුවපත් වෙත්වා, සුගතිගාමි වෙත්වා, අවසන උතුම් නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවත් ඇතුව අපි එකට පැන් වඩමින් පින් අනුමෝදන් කරමු. පුළුවන් පින්තු නිසාට ඇවිල්ලා සම්බන්ධ වෙන්න පැන් වඩන්න. හොඳයි, අපි එකට ගාථාවක් කියලා පින් අනුමෝදන් කරමු. ඔබ නමින් වියගිය අම්මල තාත්තලා කියල සීලිනව නම් ඒ හැමදෙනාම මේ වගේ මේ අවස්ථාවේ සිහිපත් කරගනිමු. ඒ හැමදෙනාටම මේ පින පුණ්‍ය අනුමෝදන් පිණිසම හේතු වේවා කියලා අපි ගාථාව කියමු. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ, ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ, ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ, යතා වාරිවා පුරා පරිපූර්ණන්ති සාගරං ඒවමේව හිතෝ දින්නම් පේතානං උපකප්පති, උන්න මේ උදකං වට්ටං යතානින්නම් පාත්‍යති. ඒවමේව හිතෝ දින්නම් පේතානං උපකප්පති. සාදු සාදු සාදු. හොඳයි, මේ සියලු පින් සම්මදෘෂ්ටික දෙවියන්ට අනුමෝදන් කරවමු. පින් කැමති දෙවියනුත් මේ පින් අනුමෝදන්ව දෙවියන්ගේ දිවයිසුරු වර්ධනය කරගන්නා ගමන් ඔබ අපේ හැමදෙනාමත් සම්බුද්ධ ශාසනයත් ලෝකයත් බොහෝ කාලයක් රැක දෙත්වා කියන පැතුමෙන් අපේ දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සම්බේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා. එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සම්බේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා. එත්තාවතාච අම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සම්බේ දේවානුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා. හොඳයි, පින්තුනි බොහොමත්ම සතුටට පත්වන්න අද දින සිදු කරන්න බලාපොරොත්තු වුණු මේ උතුම් සංඝ සතු දානමය පින්කම පින්නතුන් බලාපොරොත්තු වුණා වගේම ඉතාම ලස්සනට සිදු කරගන්න අවස්ථාව ලැබුණා කියලා. ඉතින් මේ රැස් කරගත් උතුම් කුසල ධර්මයන් හේතුවෙන් පින්නතුන් හැම දිනාටම මෙලොව වශයෙන් නිරුක් නිරෝගී සම්පන්නිය චිර ජීවනයේ සැලසේවා. ජීවත් වෙන කාලේ වඩ වඩාත්ම සතුටෙන් සැනසීමෙන් ජීවත් වන්නට මේ පින්කම ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනා අනුකූලව උතුම් නිවන් සෝයන් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලස්ස නිච්ඡං වන්දා ප්‍රචායිනෝ සාරෝ ධම්මා වණ්ණන්ති ආයුවන්නෝ සුඛං වරං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්තිමේව ච අතෝ නිබ්බාන සම්පත්ති ඉමේන නාතේ සමිජ්ජතු